بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والتين والزيتون وطور سينين وهذا البلد الأمين لقد خلقنا الإنسان في أحسن تقويم ثم رددناه أسفل سافلين إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون فما يكذبك بعد بالدين أليس الله بأحكم الحاكمين أتكاها أوليو متديورمين تور سيناي كند متديورمين آرقشا واللبادنة මෙම මක්කා නගරය මත දිවුරමින් සැබවින්ම අලංකාරමත් හැඩයකින් අපි මිනිසා නිර්මාණය කළෙමු. අනතුරුව පහත් වූවන්ගෙන් පහත් වූවෙකු බවට පත් කළෙමු. නමුත් විශ්වාස කර යහපත් ක්‍රියාවන්වල යෙදෙන්නන් හැර මෙවැනි විශ්වාස කර යහපත් ක්‍රියා කළ ඔවුන් හට අකණ්ඩ වේතනය ඇත්තේය. මින් පසුවද විනිශ්චය දිනය පිළිබඳව නුඹ ප්‍රකාශ කරන විට නුඹව බොරු කිරීමට හැක්කේ කවරෙකුටද? විනිශ්චයකරුවන් අතුරින් ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවන්නේ අල්ලාහ් නොවේද?